ఉత్తర పన్నాసకయ మాపియో బ్రహ్మాతి మాతాపితరో పుబ్బాచర్యాతి ఉచ్చరే ఆహునేయ్య చ పుత్తానాం పజాయ అనుకంపకా తస్మాహితే నమస్సేయ్య సక్కారేయాత పండిత. మాపియో బ్రహ్మయోయైద పూర్వ ఆచార్యోయైద දරුවන් විසින් බොහෝ දුර ගෙන ගොස් වුවද දීමට සුදුස්සෝ යයිද දරුවන්ට අනුකම්පා කරන්නෝ යයිද කියනු ලැබෙත්. එබැවින් නුවණැත්තෝ ඔවුනට නමස්කාර කරන්නේය, සත්කාර කරන්නේය. අන්නේන අතපානේන වත්තේන සයනේන ච උච්ඡාදනේන නහාපනේන පාදානං දෝවනේන ච తాయానం పారిచర్యాయ మాతాపితుసు పండితో ఇదేవనం పసంసంతి పెచ్చ సగ్గే పమోదతి. అంగుత్తర తిక నిపాతేన్. ఆహారేంద పానేంద వస్త్రేంద సయనేంద దుగంధ దురుకరణ దే అంగ గల్వీమేంద నహవీమేంద పాసేదీమేంద నువనత్తే ఔనట సత్కార కరన్నేయ. මාපියන්ට කරන ඒ සත්කාරය නිසා එය කරන්නාහට මෙලොව නුවණැත්තෝ පසසති. හේතෙමේ මරණින් පසුද ඒ පිනෙන් දෙව්ලොව ඉපිද සතුටු වෙයි. දරුවෝ අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා අවජාතං න ඉච්ඡන්ති සෝ හෝති කුල ගන්ධනෝ. පණ්ඩිත වූ මාපියෝ අතිජාත පුත්‍රයාද අනුජාත පුත්‍රයාද කැමති වෙති, අවජාත පුත්‍රයා නොකැමති වෙති. හේතෙමේ කුලය නසන්නේය. ඒතේකෝ පුත්තා ලෝකස්මින් යෝ භවಂತಿ උපාසකා සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤෝ වීත මච්චරා චන්දෝව අබ්බනා මුත්තෝ පරිසාසු විරෝචරේ ඉති උත්තක. ලෝකේ පුත්‍රයෝ ඒ අතිජාත ආදිය තිදනය, ඔවුන් හැර තවත් පුත්‍රයෝ නැතහ. ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්ත වූ දෙන සුළු වූ මසුරු බව දුරුකලා වූ යම් උපාසක කෙනෙක් වෙද්ද ඔවුහු වලාකුලින් මිදුනා වූ චන්ද්‍රයාමෙන් පිරිස්වල බබලති. මාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන කරුණු පහ. పంచ ఠానాని సంపస్సం పుత్తం ఇచ్ఛంతి పండితా బాతా వా నో హరిస్సంతి కిచ్ఛం వా నో కరిస్సతి. కులవంశో చిరం ఠస్సతి దాయజ్జం పటిపజ్జతి అథవా పనపేతానం దక్షిణం అనుపదస్సతి. నువనతి మాపియో కరుణు పహక్ బలమీన్ పుత్రయాన్ కమతి వన్నాహ. අප විසින් පෝෂණය කරන ලද්දා වූ දරුවෝ මහලු කාලයේදී අප පෝෂණය කරන්නාහුය. තමන්ගේ කටයුතු නවත්වාද අපේ කටයුතු කරන්නාහ. ඔවුන් නිසා අපගේ කුල පරම්පරාව බොහෝ කල් පවතින්නේය. අපගේ දායාදය නොනසා පවත්වන්නාහ. අප පරලොව ගිය පසු පින්කොට අපට පින් පමුණුවන්නාහ. ఠానో నేథాని సంపస్సం పుత్తమిచ్ఛంతి పండితా తస్మా సంతో సప్పురిసా కథన్యు కథవేదినో భరంతి మాతా పితరో పుబ్బా కథం మనుస్సరం కరొంతి తేసం కిచ్ఛాని యథా తం పుబ్బకారినం. పండితయో మే కరుణు బలమిన్ పుత్రయన్ కెమతి వన్నాహ. ఎబెవిన్ అనున్ కలగుణదన ప్రత్యుపకార కరన్నావు సత్పురుషయో පෙර කළ උපකාරයන් සිහිකරමින් මාපියන් පෝෂණය කරන්නාහ. පෙර උපකාල කළා වූ ඔවුන්ගේ වැඩ කරන්නාහ. ඕවාදකාරී බතපෝසි කුලවංසං අහාපයන් සද්දේ සීලේන සම්පන්නෝ පුත්තෝ හෝති පසංසියෝ. අන්ගුත්තර පංචක නිපාතයෙන් අවවාදය පරිදි ක්‍රියා කරන්නා වූ తమ పోషణే కల మాపియన్ పోషణే కరన్నావు కులవంశయ నొపిరి హేవన్నావు ශ්‍රද්ධාවන්ත වූ සීලයෙන් යුක්ත වූ පුත්‍ර තෙමේ ප්‍රශංසා කළ යුත්තෙක් වෙයි. වැඩිමහලු පුත්‍රයා, මාතා පිතා ච භාතා ච භගිනී ඥාති බන්ධවා සබ්බේ ජෙට්ඨස්ස තේ බාරා ඒවං ජානාභි බාතර. සෝනන්ද ජාතකයෙන්. රටේ බර උසුලන රජතුමානිනි, මවද පියාද සහෝදරයාද සහෝදරියද නෑයෝ දයන එසියල්ලෝම වැඩිමහලු පුත්‍රයාට බාරය. ඒ බව දනුමැනවි. ගුරුන් හා මිත්‍රත්වය නොබිඳ ගත යුතු බව. යස්සාහි ධම්මං පුරිසෝ විජඤ්ඤ යේචස්ස කං විනයන්ති සන්තෝ තංහිස්ස දීපංච පාරායනංච නතේන මිත්තං චරයේත පඤ්ඤෝ. මහා සුත සෝම ජාතකෙන්. පුරුෂ තෙමේ යමෙකුගෙන් හොඳ නරක දැනගන්නේද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙද්ද ඒ ආචාර්ය කුලය පිහිටකි. නුවණැත්තේ ඒ ආචාර්ය කුලය හා මිත්‍රත්වය නොබිඳගන්නේය. ගුරුවරයා උතුමෙකු බව. එරණ්ඩා පූචි මන්දා වා අතවා පාලි බද්දකා මදුං මදු මදුත්තිකෝ වින්දේ සෝහි තස්ස දමුත්තමෝ. එරඬු ගසකින් හෝ වේවා, කොහොඹ ගසකින් හෝ වේවා, එරබුදු ගසකින් හෝ වේවා, වනේහි මී සොයන තනත්තා මී ලබා නම් ඒ ගස ඔහුට උතුම් ගහකි. කන්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්ධා චණ්ඩාල පුක්කුසා යස්මා ධම්මං විජානෙය්‍ය සෝහිතස්ස නරුත්තමා. අම්බ ජාතකෙන්. ක්ෂත්‍රියෙකුගෙන් හෝ වේවා, බ්‍රාහ්මණයෙකුගෙන් හෝ වේවා, ශුද්‍රයෙකුගෙන් හෝ වේවා, චණ්ඩාලයෙකුගෙන් හෝ වේවා, කසල ඉවත් කරන්නෙකුගෙන් හෝ වේවා, යමෙකුගෙන් හොඳ නරක දැනගන්නේද හෙතෙමේ ඔහුට උතුම් මිනිසෙකි. නිග්‍රහ කොට අවවාද දෙන ගුරුන් ආදරයෙන් අසුරු කළ යුතු බව. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිගහිහවාදීන් මේධාවින් තාදිසං පණ්ඩිතං බජේ තාදිසං බජමානස්ස සෙයෝ හෝතින පාපියෝ. දුගියන්ට කරුණාවෙන් නිදන් දක්වන්නෙකු වැනි වූ, මෙරමා වරද දක්නාසුළු වූ, වරද කළ අයට කරුණාවෙන්ම නිග්‍රහ කොට අවවාද අනුශාසනා කරන්නා වූ, නුවණැත්තා වූ, පණ්ඩිත වූ තැනැත්තා භජනය කරන්නේය. එබඳු පණ්ඩිතයෙකු භජනය කරන්නා වූ අතවැසියාට දියුණුවම වෙයි, පිරිහීමක් නොවෙයි. සත්පුරුෂයන්ට ප්‍රිය වූද අසත්පුරුෂයන්ට අප්‍රිය වූද තැනැත්තා. ඕවා දෙයියානු සාසෙය්‍ය අසම්භාච නිවාරයේ සතංහි සෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. ධම්මපද පණ්ඩිත වග්ගයෙන්. පරහට අවවාද කරන්නේය, අනුශාසනා කරන්නේය. එසේ කරන තැනැත්තා සත්පුරුෂයන්ට ප්‍රිය වෙයි, අසත්පුරුෂයන්ට අප්‍රිය වෙයි. උතුමන්ගේ අවවාද නොපිළිගන්නා අය විපතට පැමිණෙන බව. යෝ අත්ථකාමස්ස හිතානුකම්පිනෝ ඕවජ්ජ මානෝන කරෝති සාසනං ඒවංසෝ නිහතෝ සේති වේලුකස්ස යථාපිතා. අභිවෘද්ධියට කැමැත්තා වූ, හිතයෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තාගේ අනුශාසනයට අවවාද ලබන්නා වූ යම් කෙනෙක් නොපිළිගනිද්ද ඔවුහු වේලුක නම් සර්පයාගේ පියා වූ තවුසා මෙන් මෙසේ නසනු ලැබ නිදන්නාහ. යේන කාහන්ති ඕවාදං නරා බුද්ධේන දේසිතං ව්‍යාසනං තේ ගමිස්සන්ති රක්ඛස්සීහිව වානිජා. යම් මනුෂ්‍ය කෙනෙක් බුදුන් වහන්සේ විසින් දේශිත අවවාදය නොකෙරෙද්ද ඔහු රකුසියන් විසින් ලෝභ කරවා නසනු ලැබූ වෙළඳුන් මෙන් ව්‍යසනයට පැමිණෙන්නාහ. බුදුන් වහන්සේගේ අවවාදය පිළිගන්නවුන් සුවසේ නිවනට පැමිණෙන බව. යේච කාහන්ති ඕවාදං නරා බුද්ධේන දේසිතං සොත්තිං පාරං ගමිස්සන්ති වාලා හේනව වානිජා වාලස්ස ජාතකෙන්. යම් මිනිස් කෙනෙක් බුදුන් වහන්සේ විසින් දේශිත අවවාදය කෙරෙද්ද ඔහු වාහාල අශ්වරාජයා විසින් මුහුදින් එතරන් කරනු ලැබූ වෙළඳුන් මෙන් අන්තරායක් නැතිව නිවනට පැමිණෙන්නාහ. වාලාහස්ස ජාතකය බලනු. මෝඩයාට කරන අවවාදය. යා ඒව අනුශාසනීයා රාජා ගාම වරං අදා තා ඒව අනුශාසනීයා නාවිකෝ පහරී මුඛං. ආචාරීය ජාතකයෙන්. යම් අනුශාසනයක් නිසා රජතෙමේ අනුශාසනය කළ තාපසයන්ට ගමක් තෑගි කොට දුන්නේද ඒ අනුශාසනයම කිරීම නිසා මෝඩ නාවිකයාගේ ඒ තාපසයන්ගේ මුහුණට පහර දින. ආචාරීය ජාතකය බලනු. තමා ගුණෙහි පිහිටාම අනුන්ට අවවාද කළ යුතු බව. අත්ථානමේව පඨමං පතිරූපේ නිවස්සයේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකි නකිල්ලස්සෙය්‍ය පණ්ඩිතෝ. ධම්මපදය අත්ථ වග්ගයෙන්. තමාම පළමු කොට සුදුසු ගුණෙහි පිහිටවන්නේය. ඉන්පසු අන්‍යයන්ට අනුශාසනය කරන්නේය. තමා ගුණෙහි නොපිහිටා අනුන්ට අනුශාසනය කරන්නට ගොස් නින්දා ලබා කිලිටි නොවන්නේය. වැඩිමහල්ලන්ට ගරු කිරීම. යේ වද්ධම් පචායන්ති නරා ධම්මස්ස කෝවිදා දිත්තේව ධම්මං පාසංසා සම්පරායේච සුග්ගතින්. තිත්තර ජාතකයෙන්. වෘදාපචායනය ධර්මයෙහි දක්ෂ වූ යම් කෙනෙක් වෘදාපචායන කර්මයෙන් වෘදයන් පුදද්ද ඔහු මේ ආත්මයේදී ප්‍රශංසා කළ යුත්තෝ වෙති. ඔවුන්ට මරණින් මතු පැමිණිය යුතු තැනද සුගතිය වෙයි. ශ්‍රේෂ්ඨයන් අධාර්මික වන කල්හි සෙස්සන්ද අධාර්මික වන බව. ගවංචේ තරමානානං ජිමහං ගච්ඡති පුංගවෝ සබ්බාගාවී ජිමහං යන්ති නෙත්තේ ජිමහං ගතේ සති. ගඟක් තරණය කරන්නා වූ ගවයන් අතුරෙන් ඉදිරියේ යන ගොනා ඉදින් වක්ව යේනම් ප්‍රධාන ගවයා වක්ව ගිය කල්හි සියලුම දෙන්නූ වක්ව යති. ඒව මේව මනුස්සේසු යෝ හෝති සෙට්ඨ සම්මතෝ සෝචේ අධම්මං චරති පගේව ඉතරා පජා සබ්බං රට්ඨං දුක්ඛං සේති රාජාවේ හෝති අධම්මිකෝ. එපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතර යමෙක් ශ්‍රේෂ්ඨයයි සම්මතද ඉදින් හේ අධර්මය කෙරේද අඤ්ඤ සාමාන්‍ය මනුෂ්‍යයෝ පළමු කොටම අධර්මය කරන්නට පටන් ගනිති. ඉදින් රජ අධාර්මික වේ නම් මුළු රටම දුකට පත්වෙයි. ශ්‍රේෂ්ඨයන් ධාර්මික වන කලෙහි සෙස්සන් ධාර්මික වන බව. ගවංචේ තරමානානං උජුං ගච්ඡති පුංගවෝ සබ්බාගාමි උජුං යන්ති නෙත්තේ උජුගතේ සති. ගඟක් තරණය කරන්නා වූ ගවයන් අතුරෙන් ඉදිරියෙන් යන ප්‍රධාන ගවයා ඉදින් ඍජුවේයේ නම් ඉදිරියේ යන ගවයා ඍජුව යන කල්හි සියලු දෙන්නුද ඍජුවම යති. ඒවමේව මනුස්සේසු යෝ හෝති සෙට්ඨ සම්මතෝ සෝචේපි ධම්මං චරති පගේව ඉතරා පජා සබ්බං රට්ඨං සුඛං සේති රාජාචේ හෝති ධම්මිකෝ. රාජෝවාද ජාතකයෙන්. එපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේද ඉදින් හේ ධර්මය කෙරේ නම් ඉතිරි අය පළමුවෙන්ම ධර්මය කරන්නාහ. ඉදින් රජ ධාර්මික වේ නම් මුළු රටම සුඛිත වන්නේය. අධිපතීන් විසින් පිළිපැදිය යුතු ආකාරය. නදිට්ඨා පරතෝ දෝසං ආනුම් තුලානි සබ්බසෝ ඉස්සරෝන පනයේ දණ්ඩං සාමං අපපටි වෙක්කිය. අනුන්ගේ දෝෂය නොදැක කුඩා වූද මහත් වූද සියලු වරද තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර නොගෙන රජතෙමේ පරහට දඬුවම් නොපනවන්නේය. සෝච අප්පටි වෙක්කිත්වා දණ්ඩං කුබ්බති කන්තියේ සකණ්ඨකං සෝ ගිලති චන්න දෝව සමික්ක සමික්කිකං. යම් රජෙක් වරද ප්‍රත්‍යක්ෂ කර නොගෙන මෙරමාහට දඬුවම් කෙරේද හේතමේ මැස්සන් සහිත භෝජනය වලදන්නා වූ ජාත්‍යන්දයකු මෙන් කටු සහිත භෝජනක් වලදින්නේය. අදණ්ඩියං දණ්ඩයති දණ්ඩියංච අදණ්ඩයං අන්ධෝව විසමං මග්ගං න ජානාති සමාසමං. යමෙක් දඬුවම් කළයුත්තාට දඬුවම් නොකොට දඬුවම් නොකළයුත්තා දඬුවම් කොට තමාගේ කැමැත්තක්ම කෙරේද හේතමේ විෂම මාර්ගයට බැසගත් අන්ධයෙකු මෙනි. සම විෂම බව නොදැන ගල්මුල් ආදියෙහි පැකිල අන්ධයා වැටෙන්නාක් මෙන් අපායට වැටී මහ දුක් විඳින්නේය. යෝච ඒතානි ඨානානි ආනුම් තුලානි සබ්බසෝ සුදිට්ඨං චානු සාසෙය්‍ය සවේ වේහාරි කුත්තමෝ. යමෙක්කේ දඬුවම් කළයුතු නොකළයුතු කරුණු හා දඬුවම් කළයුතුවල දඬුවම් කළයුතු කරුණුවල සියලු කුඩා මහත්කම්ද මනාකොට දැන අනුශාසනා කෙරේද හේතෙමේ ඒකාන්තයෙන් රාජානුශාසනයට සුදුසු උතුම් විනිශ්චකාරයාය. උසස් බව පැවැත්විය හැකි ආකාරය. නේකන්ත මුදුනා සක්කා ඒකන්ත තිකේනවා අත්තං මහත්තේ ඨපේතුං තස්මා උභයේ මාචරේ. සෑම කල්හිම මෘදු වීමෙන්ද සෑම කල්හිම තදින් විසීමෙන්ද ආත්මය මහත් බැවුහි නොතැබිය හැකිය. එබැවින් අවස්ථාවට සුදුසුසේ දෙයාකාරයෙන්ම හැසිරෙන්නේය. මෘදු විය යුතු අවස්ථාවේ මෘදු විය යුතුය, තදින් ක්‍රියා කළ යුතු අවස්ථාවේදී එසේ කළ යුතුය. පරිභූතෝ මුදු හෝති අතිත්තික්කෝච වේරවා ඒතඤ්ඤ උභව උභයං ඤත්වා අනුමංජං සමාචරේ. මහා පදුම ජාතකයෙන් සෑම කල්හිම මෘදු වූයේ සෙස්සන් විසින් අවමන් කරනු ලැබේ. ඉතා තද වූයේ සතුරන් ඇත්තේ වන්නේය. ඒ දෙකරුණ දැන මධ්‍යයෙහි හැසිරෙන්නේය. මහා බලය. බලං පංච විදං ලෝකේ පුරිසස්මින් මහග්ගතේ තත්ථ බාහු බලං නාම චරිමං උච්චතේ බලං. මේ ලෝකේහි මහා ආද්‍යාශය ඇති පුරුෂයා කෙරෙහි පංච ප්‍රකාර බලයක් ඇත්තේය. ඒ බලයන් අතුරින් බාහු බලය එනම් ශරීර ශක්තිය හීන බලයයි කියනු ලැබේ. භෝග බලංච දීගා වූ දුතියං උච්චතේ බලං අමච්ච බලංච දීගා වූ තතියං උච්චතේ බලං. භෝග බලය හෙවත් ධන බලය දෙවන බලයයි කියනු ලැබේ. අමාත්‍ය බලය තුන්වන බලයයි කියනු ලැබේ. අහිච්ච බලංච වතං චතුත්තං අසංසයං යානි ඒතානි සබ්බානි අධිගන්හාති පණ්ඩිතෝ. උසස් වූ ඉපදීමේ බලය සතරවෙනි බලයයි. යමක් කරනකොට පණ්ඩිත මිනිසා ඒ සියලු බලයන් අභිභවනය කෙරේද තං බාලානං බලසෙට්ටං අග්ගං පඤ්ඤං බලං වරං පඤ්ඤා බලේනු පත්තද්දෝ අත්තං වින්දති පණ්ඩිතෝ. ඒ ප්‍රඥා බලය බලයන්ට ශ්‍රේෂ්ඨ බලයයි, අග්‍ර බලයයි. ප්‍රඥා බලයෙන් උපස්තම්භනය ලැබූ පණ්ඩිත තෙමේ අභිවෘද්ධියට පැමිණෙයි. පඤ්ඤා සුතං විනිච්ඡනී පඤ්ඤා කිත්ති සිලෝක වඩ්ඩනී පඤ්ඤාය සහිතෝ නරෝ ඉද අපි දුක්ඛේ සුඛානි වින්දති. ප්‍රඥාව ඇසූ දෙය විනිශ්චය කරන්නේය. ප්‍රඥාව කීර්තිය හා ලාභ සත්කාර වඩන්නේය. ප්‍රඥාව සහිත මනුෂ්‍යයා දුකෙහිදී සුව විඳී. කුඩා යයි අවමන් නොකළ යුතු අය. භූජංගමං පාවකංච කත්තියංච යසස්සිනං භික්ඛූංච සීල සම්පන්නං සම්මදේවේ සමාචරේ. කෝසල සංයුක්තේන් සර්පයාද ගින්නද යසස් ඇති රජකුමරාද සිල්වත් භික්ෂුවද යන මොවුන් කෙරෙහි මනාකොට හැසිරෙන්නේය. කුඩාය කියා අවමන් නොකරන්නේය. දීමේ අනුසස්. දදං පියෝ හෝති බජ්ජන්තින් නං බහුන් කිත්තිංච පප්පෝති යසෝබි වඩ්ඩති අමං කූබුතෝ පරිසං විගාහති විසාරදෝ හෝති නරෝ අමච්චරි. දෙන තැනැත්තේ ජනයාට ප්‍රියවෙයි. බොහෝ දෙන ඔහු භජනය කෙරෙයි. කීර්තියටද පැමිණෙයි. ඔහුට යසස වැඩෙයි. හේ තේජස් ඇතිව පිරිසට එළඹෙයි. නොමසුරු මිනිසා පිරිසේදී නිර්භීත වෙයි. තස්මාහි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්‍ය මච්චරේ මලං සුකේසිනෝ තේගි දීග රත්තං තදිවේ පතිට්ටතා දේවානි සහව්‍යතං ගතාරමන්ති. අංගුත්තර පංචක නිපාතයෙන්. එබැවින් සැප සොයන්නා වූ පණ්ඩිතයෝ මසුරුමල දුරුකොට දන් දෙති. දෙවියන්ගේ යහළු බවට ගියා වූ ඔවුහු දෙව්ලොව දීර්ඝ කාලයක් පිහිටියාහු සතුටු වෙති. නොදීමෙන් වන නපුර. යස්සේව බීතෝන දදාති මච්චරී තදේවෝ දදතෝ බයං ජිගච්ඡාච පිපාසාච යස්ස බායති මච්චරී තමේව බාලං පුසති අස්මින් ලෝකේ පරම් විච. මසුරා යමකට බියෙන් පරහට නොදේද නොදෙන්නා වූ ඔහුට ඇතිවන බියද එයමය. එනම් සාගින්න හා පිපාසාවය. මසුරා යමකට බිය වේද මේ ලෝකේහිද පරලොවෙහිද නොදන්නා වූ බාලයා කරා ඒ සාගින්න හා පිපාසාව එන්නේය. දහසක් අගනා තීමනාව. අපස්ස මේකේ පවෙච්චන්ති බහුනේ කේන දිච්චරේ අපස්සමා දක්ඛිනා දින්නා සහස්සේන සමන්මිතා. දේවතා සංයුක්තයෙන්. ඇතමෙක් තමාට ස්වල්ප වස්තුවක් ඇති කල්හිද එයින් දෙති. ඇතමෙක් තමන්ට ඇති බොහෝ වස්තුවෙන්ද ස්වල්පයකුදු නොදෙති. ස්වල්ප වූ දෙයින් දෙන ලද්දා වූ දක්ෂිණාව දහසින් ප්‍රමාණ කරන ලද්දේය. ස්වල්පයක් ඇතියෙකුගේ එකක් දීමත් පොහොසතෙකුගේ දහසක් දීමක්ද වැනිය. ක්‍රියාවෙන් මිස ජාතියෙන් බ්‍රාහ්මණ නොවන බව. නචජ්ජා බ්‍රාහ්මණෝ හෝති නජච්ඡා හෝති අබ්‍රාහ්මණෝ කම්මනා බ්‍රාහ්මණෝ හෝති කම්මනා හෝති අබ්‍රාහ්මණෝ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. ජාතියෙන් අබ්‍රාහ්මණද නොවේ. කර්මයෙන් බ්‍රාහ්මණ වෙයි. කර්මයෙන් අබ්‍රාහ්මණ වෙයි. කස්සකෝ කම්මනා හෝති සිප්පිකෝ හෝති කම්මනා වානිජෝ කම්මනා හෝති පෙස්සකෝ හෝති කම්මනා. කර්මයෙන් ගොවියෙක් වෙයි. කර්මයෙන් ශිල්පියෙක් වෙයි. කර්මයෙන් වෙළෙන්දෙක් වෙයි. කර්මයෙන් දාසයෙක් වෙයි. චෝරෝපි කම්මනා හෝති යෝධ ජීවෝපි කම්මිනා යාජකෝ කම්මනා හෝති රාජාපි හෝති කම්මනා. සොරෙක්ද කර්මයෙන් වෙයි. හේවායෙක්ද කර්මයෙන් වෙයි. යාග කරන්නෙක්ද කර්මයෙන් වෙයි. රජද කර්මයෙන් වෙයි. ඒවමේතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා පටිච්ච සමුප්පාද දසා කම්ම විපාක කෝවිදා. පටිච්ච සමුප්පාදයේ දක්නා වූ කර්ම විපාකයෙහි දක්ෂ වූ පණ්ඩිතයෝ මෙසේ මේ කර්මය තත්වාකාරයෙන් දකිති. කම්මනා වත්තත්තේ ලෝකේ ලෝකා කම්මාන වත්තතේ පජා කම්ම නිබන්ධනා සත්තා රතස්සානිච යායතෝ මජ්ඣිම නිකාය වාසෙට්ට සූත්‍රයෙන්. ලෝකය කර්මයෙන් පවතී, සත්ව සමූහය කර්මයෙන් පවතී. යන්නා වූ රතේ කඩෑනිය මෙන් සත්වයෝ කර්මයෙන් බඳින ලද්දෝය. දෙලොව වැඩම සිදු කරන එකම ධර්මය. ආයුන් ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලනි කුලනතං රතියෝ පත්ත යන්තේන උලාරා අපරාපරේ අප්‍රමාදං පසංසන්ති පුඤ්ඤං කිරියාසු පණ්ඩිතා අප්‍රමත්තෝ උබෝවත්තේ අධිගන් හාති පණ්ඩිතෝ. ආයුෂේද නිරෝගී බවද, මනා ශරීර වර්ණයද, ස්වර්ගයේද, උසස් කුල ඇති බවද, උසස් වූ තවත් කාම සම්පතීහුද යන මේවා පතන්නහු විසින් පුඤ්ඤ ක්‍රියා විශේෂෙහි අප්‍රමාදය පණ්ඩිතයෝ පසසති. අප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ උභයාර්ථය ලබාගන්නේය. දිත්තේව ධම්මේ යෝචත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ අත්ථාභි සමයා දීරෝ පණ්ඩිතෝති පෞච්චති. කෝසල සංයුක්තේන ඉහත ආත්මේහි ලැබිය යුතු යම් අර්ථයක් වේද, පරලොව ලැබිය යුතු යම් අර්ථයක් වේද, ඒ අර්ථයන් ලැබීම නිසා ධෛර්යවත් වූ තැනැත්තේ පණ්ඩිතයයි කියනු ලැබේ. අප්‍රමාදය නිවනට කරුණක් බව. අප්‍රමාදෝ අමතං පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තා නමී යන්ති යෝ පමත්තා යථාමතා. ධම්මපදය අප්‍රමාද වර්ගයෙන්. අප්‍රමාදය නිවන ලැබීමට කරුණකි. ප්‍රමාදය මරණයට කරුණකි. නොපමා වූවෝ නොමිය යති, පමා වූවෝ මලවුන් වැනියෝ වෙති. උත්තර පණ්ණාසකය නිමි. බුද්ධ නීති සංග්‍රහය නිමි.